ගමැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවයි පාර්ලිමේන්තුවරපු කතාරම අපි ඉතින් ඒ කතාව උඩ අපි යන්නේ නැහැ. අපි අපේම විමර්ශනයක් කරන්නේ. ඉතින් ඒවා අපි සාක්ෂි ඔප්පු කරන්න පුළුවන් කාරණා ඔයලා තමයි.